Buddho sarana deva Sangha sarana deva Mithum sarana deva ගෞරවනීය අඳුරගමන් සර් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මස්ත්‍රයන් ඒ පින්වත් දෝවිපත්තුන්ගේ දරුවනේ ධම්මපහ බණ්ඩාරත් ඉන්දියාවන් සිංහ පිරිවිනිහි අනුදින මේ වැඩසටහන පැවැත්වෙන්නේ මේ අපේ පුරා ස්වාමීන් වහන්සේලා කෙනෙක් දිනුවනේ නෙමෙයි ඔබ අන්තිමත් පින්වත්සේ ආධිමුඛ වශයෙන් බොහෝ දුරක් යම්හන් දකින්නට අපි සතරෙන් ගෞරවනීය ආධිමුඛ සංඝරත්නයන් දහනෙන් අංශන් මණ්ඩලයෙන් සිටින් සංවිධානයේ නඩසපතනාය මෙතන දෙන්නේ. දින ඔබවහන්සේ දෙකේ බොහොම ආදරයෙන් එනහින් ඉතරක් නෙවේ බොහොම ගෞරවයෙන් තමයි මේ වැඩසටහන පවත්වන්නේ. ඔබවහන්සේ පුරා ස්වාමීන් වහන්සේලා උගන් අපේ හැමදෙනාටම බොහොම ගෞරව කරනවා. ඒකට හේතුව තමයි කායික වශයෙන් ඔබ වහන්සේලා උදව් කරනවා. සතර බොහෝ පින් කරගෙන කුසල් පඩාගෙන යන හැටි. ඔබේ ආත්මික ඔබ වහන්සේ පුරාන්නේ ස්පිරිටුවල් ඒජෙන්ට් පුරාන්නේ. ඒ නිසා ඔබකට කියන තුම වටිනම අය පෝජනයයි කියලා අපි සැලකනවා. ඉතින් මේ වැඩසටහන තුළදී අපි එකකටේ අධ්‍යාපනික ආත්මයෙන් අපට කොච්චර දුරක් යන පුරවන්ද ඒ වගේම ආධ්‍යාත්මික දියුණුව ලබා ගැනීම කොහොමද සාමාන්‍ය මධ්‍යමයේ සහන් විශේෂයෙන් ධර්ම දූත ප්‍රචාරය ශ්‍රී ලංකාව වශයෙන් ජාත්‍යන්තර වශයෙන් තමයි කෙටෙක් දුරකට යම් හැකින්ද යම් යුතුයකින් ආරම්භයයි අපගේ දේශාකයන් කරන්නේ ඒ දේශාම උදාහරණ ඉදන් පතරම් කියන තැනකට අපට යන්න පුළුවන් කියන එක ගැන කිසියම් අදහසක් සංකච්ඡා කරගෙන නැයි මම හිතන්නේ. මෙතෙන් යම්ක කතා කරන කරුණු එතැන්ින් ගැඹුරු වෙන්න පුළුවන්. ඒ වුණත් ඔබ වහන්සේ නාමයේ අනාගත තිබෙන්නේ ඉතාම සරල කර්මලින් ආරම්භ කරලා ඔබට යන්න පුළුවන් ඉහළම තැනට පා යන්නට කිසියම් විදියකින් මම පිළිමකරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ කියන කරුණ හැමෙන්න අපිම දැනගන්න අවශ්‍ය නොවන පුළුවන්. මේ ගණන්පේ අපට ඕන තරම් බැරි වෙන පුළුවන්. හැබැයි ඔබේ සිත් හරි පිළිසිදුයි. ඒ පිළිසිදු සිතට මේ අලම යෝදී ඔබට කවදාවත් දවසක එයාට අන්සි දෙහිත්‍යාත්ම කරන්න පුළුවන්. මේ මන්නකේ විපාක බඳිනවා. එරෙහි ගන්න දිනවසකදී ඔබ මේ ප්‍රාර්ථනේ බාර ගන්න ඉන්නයි. ඉන්පස්සේ සෝමමානි කරන්නේ. ඒකට ඔබගේ අනාගතයේ මල් පර ගැනීම නැතින සත්‍යඥානේ තමයි මේ අන්දයක් මම සිදු කරන්නේ. යතර විශේෂයෙන් මේ වැදගත්කම පාත්වන අතර තුරේදී අප සම්හන කොට ඉංග්‍රීසි වලින් කියනවා. සිංහලෙන් හෝ පාලියෙන් කියලා ඒ අනුසන්නේ මෙතන ඉංග්‍රීසි වාක්‍යයන් දෙකක් වහන්සේ පැහැයි. ඒ ගැන අමුතක් හිතන්න එපා. නොතේරෙන්න පුළුවන්. නමුත් ඒක අපි කියන්නේ අපේ දැනුම පෙන්වන නෙවෙයි. ඔබ වහන්සේට අනාගත දවසක කිසියම් කඩලොක්ණක් කරද්දී කිසියම් ආදර්ශයක් වෙන්න තමයි හිතුව කරන්නේ. එනිසා ඒ ගැන අවධානයකින් ඒ කිසිදු කරුණක් ඔබට සමාදේ වන්නේ ඒ වාක්‍යයන් කියලා නම් ඒ වාක්‍ය ආසන්නයේදී මේක එක පාළි භාෂාවෙන් එක සිංහල භාෂාවෙන් කියන තමයි ඒක කියන්නේ. අපිට සරල තේරෙන පාළි වචනයක් වාක්‍යයක් පොව කියලා තමයි දැනම ඉංග්‍රීසි වලින් ඒක කියන්නේ. ඒ නිසා ඔබට ඒක බරක් වෙන්නේ නැහැ බරක් කරන්න එපා. නමුත් කිසියම් විදිහක භාෂාවක් සුරුවන්න ඔබට කිසියම් ගැළපුවක් ලබා ගැනීම තමයි ඔබ කරන්නේ. යම් විචින් විට භාවනා ක්‍රමන් කිදී වුණ කරනවා අපේ ඉරියව් වෙනස් කරනවා එතකොට ඉරියව් අපිට කිසිම විදිහේ මහසුවක් වෙනම ඉරියව් වෙන්න අවශ්‍ය නැහැ අපේ හිතගෙන සක්මන් භාවනාදී මේ දේවලුත් මේ අත්දැක ගන්න උත්සාහ කරනවා. එනිසා ඒ සඳහා ඔබට පහසුකම් ලැබෙනවා. ඒ අතර ඔබ ඉන්නම පහසුවෙන් ඉන්න එරමිනේ ගොඩාගෙන මෙන්න අමාරු විදිහකට නම් ඉරියව් වෙනස් කරගන්න. එහෙමත් අමාරු නම් අපොල් දෙක දිගට ගන්න මොන වෙලාවක් තියෙනවද කියන කරන්නේ කමක් නැහැ. හැබැයි මේක තාම අප ලස්සනට ඉරිය පමණට අපිට වැඩ මේක කටුක සම්පූර්ණ කරගන්න අවශ්‍ය වෙනවා. එහෙමත් ඔබ හන්ස් දෙලගේ මාසොට අපිට මොලිකක් වෙන බා දෙනවා. අමාරුවෙන් මෙන්න පහ දිගට එනකොට අමාරු නම් අපොල් දෙක ඉන්න විදිහ වෙනස් කරගන්න කමක් නැහැ. එක තමයි ප්‍රොසීඩියට ඉන්න බලන්න මේ බයි මෙයන් කරන් ඕනනම් කියලා එක පාරක් වෙනස් කරන්න එපා. ටික වෙනම් ඉන්න බලන්න. අමාරු වෙන්න බලන්න. ඉඳන් ඉඳලා බැරි වෙනකොට තමයි වෙනස් කරන්න. එතකොට අපිට අර ටික ටික ඉන්න මේ තාම කාලික පොරු වෙනවා. තීරණය වෙනවා. එකක් වැඩගත් වෙනවා. සංසාර สังโรงเวทีตะนิสังสันนิปัสสังสุจิสารณิสังสันเดปังสันนตานุปัสสังสังลาปะเดสิงปะเนมิเวสสัง สังสารติลังเกเวรโมหะนังสังสันนาปัญมาเรณีวิเศษสังสังเสติตังดาเสมุดาเรหังสังสังภาเสดัมปังปะเนมิสดาสังสันดา สังฆังสิณปาปะนังสังสังนาปะทังสิอัตโกระปาสังสัมปาระกามิสุจิสาระปาสังสังวาระสังฆังปะเนมิระสาสัง สะเสระสะเดสายุเรนะเวตานิวันเวเตเตติเรมัตรังปัตตังมะเลเตนิเตเรตุมสะเดหัง เดเสนะเตเวติเตมะติมิมะเกสังบุโดมะหิมิสันเตเสกะนะโดโรกะระนะจิเมสินโมนะเสนะยุเดดอนเลสิง mare yode yehi devi ratine asorin satote dena kele sun ate nasana vandine vati sire sadanam mini pahana สะเสปะเนนะเสยยุโตปาวุแหมนะเสมะปะเวติสุนุวิสุนุตะเรนิติโกณะโพระนะลัตเสปะกามะปะเรเตระเดตะเนตยมะน วันดีเนนิติปะตาปินสารโรมหาสังฆะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස Homage to the exalted one, the worthy one, the supremely enlightened one. Bundhaṃ, bundhaṃ, bundhaṃ vande. Dhammaṃ, dhammaṃ, dhammaṃ vande. Sanghaṃ, sanghaṃ, sanghaṃ vande. Bundhaṃ, dhammaṃ, sanghaṃ vande. Homage to the Exalted One, homage to the Dhamma, the teachings of the Buddha, homage to the Mahasangha, the noble descendants of the Supreme Buddha, homage to the Triple Name. Bhikkhu bhikkhave viyatto vinito visarato Dhammadharo dhammanu dhamma patipanno sangham sobeti. Gauravaniya Parivanathpati Panduran Vahanshase Pradhana Achara Mandali Guru Swamin Vahanshase Lagente අධ්‍යාපනය ලබන පින්වත් පුරා ස්වාමීන් වහන්සේලාගෙන්ද ආචාර මණ්ඩලයේ පොදු පියවරුන්ගෙන් ඇතුළු වූ එම්ලිමත් දරුවන්ගේ අවසරයි. ශ්‍රී ලංකාවෙහි බස්නහර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ බණ්ඩාරනාත් ශ්‍රී විද්‍යාවන්ත පිරිවෙන් විහාරස්ථානයේ පිරිවෙනෙහි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සිදු කරන සදහම් වැඩසටහනයි මේ සිදු කරන්නේ. මේ වැඩසටහනෙන් අප බලාපොරොත්තු වන්නේ මේ ගුණ ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපනික සහ ආධ්‍යාත්මික ගමනක දියුණු කරලා ගැනීම සඳහා කිසියම් විදිහේ උපකාරයක් සිදු කිරීමයි සිදු කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලා විදියට අප ඕනෝන්ට කටයුතු සිදු කරන්න ඕන කොහොමද කියලා. ධර්මයේ සඳහන් වෙනවා අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ බුද්ධාපනින කියලා කාරණයක්. නිතරම අපි ඕනෝන් කතා බහ කරමින් ඕනෝන්ට උදව්පකාර කරමින් ඕනෝන් නගා සිටුවීමෙන් පස්සේ කරන්න ඕන. ගිහිගෙන් නික්මලා පැවිදි වෙන්න හැටියට අප වාසය කරන්නේ විහාරස්ථානවල. ඒ විහාරස්ථානවල වාසය කරනකොට අපට ඉන්න අනිත් හාමුදුරු තමයි උදව්පකාර කරගන්නේ. ඒ නිසා අපට කිසියම් විදියක අවශ්‍යතාවය උදව්වක් උපකාරයක් වන වෙනකොට අපට අනිත් හාමුදුරු උදව් කරන්න ඕන. වචනකින් කර උදව් කරන්න ඕන. අන්නේ මතකමයි මේ සාසන බ්‍රහ්මචර්යාව ඉදිරියට යන්නේ. කල්‍යාණ මිත්‍රයන් විදියට අපට ඕන උදව් උපකාර කර ගන්නට ඕන. එහෙම නොවුනොත් අපට මේ සාසනය සුවදායි තැනක් වෙන්නේ නැහැ. පොඩි හාමුදුරනි මේ සාසන ගමන් මඟ සම්පූර්ණයෙන්ම අප දහමට අනුගතව යනවා නම් අප මේ ගමනේ ආයුත්තේ තාම සත්‍යය. අප පැවිදි වෙන අප දවස් ඉඳලාම අපේ සතුට එන්නේ නැම වැඩි වෙන්නට ඕන. ඒක තමයි ධර්මයේ තියෙන ස්වභාවය. මේක සතුටෙන් ගත කරන දෙයක්. මේක දුකෙන්, කනගාටුවෙන්, අනිත්‍යයට දෝෂාරෝපණය කරමින් කරන දෙයක් නෙවෙයි. ඔවුන්ගේ අඩුපාඩු ගන්න තේරුම් අරගෙන ඔවුන්ට උදව් කරමින්, ඔවුන්ගේ තියෙන හොඳ ගති ගුණ අගය කරමින්, ඔවුන්ව නගා සිටුමින් සතුටින් ගත කරන ඉරියව් ඇවි ජීවිතයකට යන සතුටේ පරමං ධනං කියලා ධර්මයේ සඳහන් ආකාරයෙන් සතුට තමයි ඉහළම ධනෙ නිමෙදි දේශනා කළේ. අන්නේ සතුටෙන් ගත කරන ජීවිතයක් තමයි පැවිදි ජීවිතය කියලා කියනවා. බුදුරජාන් වහන්සේ ජීවමාන කාලයේදී එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් බල්දී කියන හාමුදුරු සාක්‍ය වංශයෙන් පැවිදි වෙන හාමුදුරු කෙනෙක් මේ හාමුදුරු පැවිදි වෙලා සඳහන් කරනවා අහෝසුකම් අහෝසුකම් කියලා. අනේ සැපයක් කියලා කියනවා. එයින් කියන්නේ අර ගිහිගෙදර රජ මාලිගාවේ කියන පොඩා සොයාදී මේ හඳුරු පැහැදුනාට පස්සේ විඳිනවා කියලා. එතකොට අපිට කොච්චර නම් සතුට වෙන බලන්න. අපේ රජමැදුර වලින් ආපුවයි නෙවෙයි නේද? නමුත් අප කොණා කැලපතකින් ආවත් අපට අපේ පැත්තට රජ මාලිගාව. අන්නේ නිවසට වඩා සතුටුදායක තැනක් වෙන්නට වන අවශ්‍ය කරන තැන. පන්සල කියන්නේ නැහැ. ඒ සඳහා අප ඕනෑමට උදව්පකාර කරගන්නට ඕන. අනේ සඳහා තමයි මේ වැඩසටහන පාත්තේ. අනිමන්නේ වටේ වචනේනේ. අනිමන්නේ බුද්ධාමනේනේ. ඕනෑමට සමස්තකාමහ කරන්නට ඕන. ඕනෑමනා සිටුවීම වාසය කරන්නට ඕන. ඊළඟ විතරණ වහන්සේ දේශනා කරනවා ආරාණීය කර්මය. ආරණ්‍ය ධර්ම මේ සම්බුද්ධ ශාසනයේ සතුටෙන් සැනසීමේ ජීවත් වනට හේතු වන කාරණා කිහිපයක් දේශනා කළා. අන්නේ කරු තමයි මෙත්තා සංගතියේ කාය සම්මේන, මෙත්තා සංගතියේ වචී සම්මේන, මෙත්තා සංගතියේ මනෝ සම්මේන, ආවිචේව නෝචේව කියන මෛත්‍රී සංගතව කාය කර්මයෙන් වචී කර්මයෙන් මනෝ කර්මයේ ඇති තැනක් නැති තැනක් වාසය කරන්න කියලා. අනිත් ආමරු කෙනෙක් ඉන්න තැනක් නැති තැනක්. කාය හොයමක් කරනවා නම්, වචනයක් කතා කරනවා නම්, සිතිවිල්ලක් හදනවා නම්, ඒ හැම දෙයක්ම කොහොමද කරන්නේ? මෛත්‍රියෙන් කරන්නේ අපි. සෝතන් වේවා, සෝතන් වේවා කියන දෙගීම සහිතවයි අපේ හැම දෙයක්ම කරන්න ඕන. අනිත් කෙනෙක් කෙරේ අමනාපයෙන් දැන දෙයක් නෙවෙයි අපි. කෙනෙක් ළඟ ඉන්නකොට නැති තැනක් අපි හැම දැනම මෛත්‍රියෙන් කටයුතු කරොත් තමයි අපේ ආධ්‍යාත්මික සතුට දෙන්නේ. මේක තමයි දැනගන්න කාරණේ. ඊළඟ සාරාණීය ධර්මයක් විතර දේශනා කරනවා. ධර්මිකව අපට ලැබෙන සුවසේ ඔවුන් සමග සුවඳව මෛත්‍රියෙන් බෙදා ගන්න කියන අපි පැමිණි ජීවිතය ගත කරනකොට අපට සිව්පස් ලැබෙනවා, අපට සිවුරු ලැබෙනවා, දානි ලැබෙනවා, සේනාසන ලැබෙනවා, ඉලම්පත් ලැබෙනවා. මෙන්න මේ දැහැමියට අපට සිව්පස් අප ඔවුන් සමග අවශ්‍ය විදියට බෙදා දාගන්නට ඕන. මෙන්න මේක සාරාණීය ධර්මයක් විතර දේශනා කළ දෙනවා. අනිත් පොඩි කන්දරයකට පෑනක් පතක් වන්නම්, සිවුරක් හදනයක් වන්නම්, ලෙන්ස් වක් වන්නම්, බෑග් එකක් වන්නම් අපි උදව් කරන්නේ. බෙහෙත් දෙන්නක් හරි වන්නම් අප ළඟ තියෙන මේකේ අපි උමාරු කර ගන්නට ඕන. දාන අඩු වෙලාවට අපේ ටිකින් අර පියාණිත් ගෙනට දෙන්නට ඕන. පන්සලට ගෙන දාන ටික අඩු වෙනම් අපිට පින්න පාසලෙන් යන්න පුළුවන්. ඒක අමාරු දෙයක් නෙවෙයි. ඒක ටිකක් පුරු වෙන්නට ඕන ඉන්න පන්සලේදී. පොඩි හඳුනනේ මේවා කරන්න අමාරු දේවල් නෙවෙයි. අද මේ වගේ උපතින් බෞද්ධයන් ඉන්න බෞද්ධ රට විතරක් නෙවෙයි. අද ඇමරිකාව වගේ රටවලට යන සාම්ප්‍රදායික සම්ප්‍රදායන් පින්න ප්‍රඥාන පොඩි නම්. යවසියකට ගියොත් ඉතින් එක ගැදරිතුන ලැබෙන්නේ නැහැ මිට. ඒ යන්නේ නැහැ මේ බොහොම සීතලේ දැඩමස් මේ වගේ අවස්ථාවල යන්නේ. ජර්මනිය, එංගලන්ත වගේ රටවල ඇතැම්ම පින්න ප්‍රඥාන. අපි දැකලා තියෙනවා අප සහභාගීකම් කරනවා ජර්මනි වගේ රටවල වික්ෂුන් මහත්තයලා මෙහිදී වහන්සේලා පින්න පාදයන් එක දෙයක් ලැබෙන බොහෝ වෙලාවක් බලාගෙන ඉන්නවා. මේ මිනිසුන්ට ඒක වරු නෑ ඉතර තමයි. නමුත් අපිට අඩි 100ක් ගියත්, ගෙවල් මහකට ගියත් අපිට ගේන්න බැරි ප්‍රමාණයට පින්න පාද ලැබෙනවා. එහෙම රටක හිමි තම සෞභාග්‍යයක් රටක පින්න පින්වත් පොඩි මාඳුරක් අපි ජීවත්ේ. එනිසා වස්සතරට පත් වෙනට ඕන. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද මේ සාරාණීය ධර්ම අපිට මේ ජීවිත කාලයේදී පැවිදි ජීවිතය ගත කරද්දී සතුටින් ජීවත් වන්නට හේතු වන කාරණා මෛත්‍රියෙන් කටයුතු කිරීම සහ අපට ලැබෙන සුවසේ මෙත් සිතින් අන් අය සමග දැහැමිව බෙදා හදා ගැනීම කියන කාරණා. එතකොට අප මේ පැවිදි ජීවිතයට පත් වුණාට පස්සේ අපේ ජීවිතයේ වටිනාකම තේරුම් ගන්නට ඕන. පරිහාඳුරණේ අපේ ජීවිත වාස් වටිනවා. රටක රජ කුමාරයෙකුට වඩා, රජ කෙනෙකුට වඩා, පොඩි හාමුදුරුවනේගේ ජීවිතයේ වාක් වටිනවා. ඒක තරක් නෙවෙයි. මේ ගෞතම සම්බුද්ධ ශාස්ත්‍රයේ සෝමාන කර පොඩි හාමුදුරුවරත් මේ ශාස්ත්‍ර ඉතිහාසයේ සෝමාන කළ දිනවා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියේ රාහුල පොඩි හාමුදුරුවෝ. ඒ කාලේ වැඩ සිටියේ සෝභාග හාමුදුරුව වැනි පුණ්‍ය ස්වාමීන් වහන්සේලා. බස්තර කියලා හාමුදුරුව කෙනෙක් හිටියේ මොනවාන්සේ. සීවලි හාමුදුරුවෝ. මේ බෝ ස්වාමීන් වහන්සේලා සත්‍ය වෙදිරියේදී සිය ජීවිතය බුදු සසුන වෙනුවෙන් කැප කරපු උත්තමයන් වහන්සේලා. අපේ අතීත සම්ප්‍රදායකාරී වහන්සේලා. ඒ විතරක් නෙවෙයි. අශෝක රජතුමාගේ කාලෙකදී නිග්‍රෝධ පොඩි හාමුදුරුව වැනි ස්වාමීන් වහන්සේලා. ඔබ දන්නවනේ එදා මුළු දමදිව විජයග්‍රහණය කරපු දිග්විජය කරපු කානිග මහා යුද්ධයේ වැනි මහා යුද්ධවලින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පරාජිත කරලා සිය දිග්විජය කරපු අශෝක රජතුමා වැනි මහා ප්‍රතාපවත් රජ කෙනෙක් තම දර්ශන මාත්‍රයෙන්ම දමනය කරපු චින්තනය වෙනස් කරපු පොඩි හාමුදුරුව අතීතයේ හිටියා. එදා අශෝක රජතුමා යුද්ධය කරලා මහා සිතේ අස්නානේ තම මාලිගාවේ උඩු මහල් තලයේ සක්මන් කරමින් ඉඳියා. ඒ වෙලාවේ කවුද දැක්කේ? දැන් යන ඈත පාරේ වඩින පිටපතේ වැඩම කරපු කොයි හාමුදුරුවද? නිග්‍රෝධ පොඩි හාමුදුරුව දැක්කේ. අර පොඩි හාමුදුරුවගේ දර්ශන මාත්‍රයෙන්ම රහිතමානි හිදී තිබෙච්ච ඒ මහා වික්ෂිප්ත භවයේ සංසිඳන ඇමතියෙකුට කිව්වා ගිහිල්ලා හාමුදුරුවන්ට එන්න කියන්නේ කියලා. මේ රජෙන් එන්නේ රාජ අනන්තලා අර කුඩා සත්‍යවේදී සාමණේර ස්වාමීන් වහන්සේ සිය ප්‍රබුද්ධ ගමනින්ම රජමාලිගාව වැඩම කළා. වැඩක් වාස්තාවේ රජතුමා ගෞරවයෙන් මේ පොඩි හාමුදුරුව පිළිගන්නවා. අවුරුදු 7යි. අවුරුදු 7ේ පොඩි හාමුදුරුව මේ රජතුමාගෙන් කම් වෙලා වෙන්නේ රජතුමා සංසම් කරනවා. ස්වාමීනි සුදුසු අස්නක් බලා වැඩ සිටින්න කියලා. සුදුසු අස්නක් බලා වැඩ සිටින්න කියලා. එතකොට නිග්‍රෝධ පොඩි හාමුදුරුව බැලුවාට පිළි. ඇයි මට පිට බැලුවේ? බැලුවේ තාත් වෙන විදි හාමුදුරුව කෙනෙක් ඉන්නාද කියලා. බැලුවේ විදි හාමුදුරුව කෙනෙක් ඉන්නම නම් සාසනෙක ඉන්න බෑනේ. ඊට වඩා පොඩි ආසනයක ඉන්නවද? ඒ නිසා නිග්‍රෝධ පොඩි හාමුදුරුව බැලුවාට පිට හොඳ කවුද වැඩි විදි හාමුදුරුව කෙනෙක් ඉන්නේ කියලා. උන්වහන්සේ දැක්කෙම කිසිම කෙනෙක් නැහැ කියලා. ඊට පස්සේ රජතුමාගේ අතට පාත්‍රය දීපු මේ කුඩා හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කොහෙද වැඩ හිටියේ? වාඩි වුණේ සිංහාසනයේ. රජතුමාගේ පුටුවේ තමයි මේ සත්‍යවැදී කුඩා ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ ඉඳගත්තේ. බලන්න පොඩි හාමුදුරනේ, ඒ මහා අධිරාජ්‍ය අභියස මේ බුද්ධ ජීවනයේ දරාගත්තු මේ කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙකුට කොයිතරම් අභිමානය, කොයිතරම් ගෞරවයක් තිබුණද කියලා. ඒ ස්වාමීන් වහන්සේලා ළඟ වුණාට වෙන කෙනෙක් දැක්කහම ඔබ ඔබගේ වටිනාකම අඩු කර ගන්න අවශ්‍ය නැහැ. ගිහිගෙන කොච්චර ඉන කෙනෙක් වුණත්, කොච්චර උගත් කෙනෙක් වුණත්, රජ කෙනෙක් වුණත්, කෙසියක් වඩා වහන්සේලා සිවුර දරාගෙන ඉන්නකොට ඔබවහන්සේලා වඩිනවා. ඒ හැම කෙනෙක්ම ඔබවහන්සේලාගේ දෙමා ළඟ වැඳ වැටිලා ඒ ආශිර්වාද ලබා ගන්නවා. අන්න ඒ නිසා අප මේකේ තාම මැනවින් තේරුම් ගන්නට ඕන. අපේ ජීවිත උගක් වටිනවා. ඇයි වටින්නේ? වටින්නේ අප මේ සිවුරක් දරාගන්න මේ අවුරුදු 10ක 15ක උත්සාහයක් නෙමෙයි පොඩි හඳුරනේ. මේ අපේ සසර කල්ප ගානක ආත්ම භව සිය ගානක කරපු මහා පරිස්සමයක ප්‍රතිඵලයක් තමයි අද ඔබත් මාත් මේ සිවුරක් දරාගෙන ඉන්නේ. ඒක සරල දෙයක් නෙවෙයි. ගිහි කෙනෙක් ඇතැම් විට අවුරුදු 10ක් 15ක් 20ක් ඉගෙනගෙන ගිහි ළමල තියෙන තනතුර වගේ නෙවෙයි. ඔබ වහන්සේලා මේ දරාගෙන ඉන්නේ සීවරය. මේක මහා දීපෝ කාල පරාසයක උත්සාහයක පුණ්‍ය ඵලයක ආනිසංසයක් අප අද මේ බුක්කෙදී අනේ සිවුරේ අභිමානය තියාගන්න පොඩි හඳුනනවා. ඒ සඳහා අප සුත්සන් වෙනට ඕන. ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න කියලා කියන. ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න. මේක තමයි අධ්‍යාපනයේ දින ප්‍රථම සංකල්පය අපි. ඉස්සර පාසල්වල බාලකවල මේක ලියලා තිබ්බා. අපේ වැඩිහිටියන් තමයි සමහරට දන්න නැති මතකන්නේ. ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න. ලියන කලව පිටරස් එක යෝ. ඔබට ගරු කරන්න මට ඉඩ දෙන්න. ඒ කියන්නේ මොකක්ද? මගේ මනුම් ලබන්න ඔබ සුදුසෙක් වෙන්න. ඒ සඳහා සිවුර පෙරදීමේ ඉඳන් අපේ බැල්ම අපේ බාහිර ප්‍රසන්න භාවය මේ සියල්ලම පොඩි මහඳුරණිය අපි ඒ සඳහා සකස් කර ගන්නට ඕන. අපට වැඩි ගුරු මහඳුරන්ගෙන් මේ සඳහා අනුශාසනා ලැබෙනවා. අප කියවපු ශාසනා කරන මැනි පොත්වලින් අපට මේ සඳහා අනුශාසනා ලැබිලා තියෙනවා. අප පාඩම් කරන සීකියක් මේ සිවුර පෙරවන්න කොහොමද? ගහකට වඩින්නේ කොහොමද? පිළිල පාතේ යන්නේ කොහොමද? පිළිල පාතේ පිළිගන්නේ කොහොමද? දානේ වළඳන්නේ කොහොමද? ධර්ම දේශනා කරන්නේ කොහොමද? දානේ වළඳනකොට අනිත් කෙනාගේ පාත්‍රය දිහා පවමන් කරනවාසින් බලන්නේ කාගෙලක් තියෙන. නවුජහන සංජී පරය සම්පත්තං ඕලෝකේ සාමිති සිකාකරණීය. දානේ වළඳනකොට අනිත් කෙනා වැඩිපුර බෙදා ගන්නකොත් වැරදෙන් අහසින් අපට බලන්නත් බෑ පොඩි කන්දරට. ඒ තරම් සිල්පද සික්ෂපද අපට තියෙනවා. ඒ තරම් විනයක් අපේ වික්ෂාසනයේ තියෙනවා. ඒ නිසා සික්ෂාකද විශේෂයෙන් සේකයක් අත පාඩම් දෙනකොට අපි මේව දැනගන්නට ඕන. මේ හැම දෙයකින්ම කරන්නේ අප ඔබ පූජනීය බුද්ධිලෙන් බවට පත් කරලීම. බුදුරජාන් වහන්සේ මේ හැම සිල්පදයකින්ම අපට හඳුනා දෙලා තියෙන්නේ මේ ගිහි සමාජය අභ්‍යසත් වික්ෂ සමාජය අභ්‍යසත් ඉතාම ගෞරවනීය කෙනෙක් විදිහට අපෝ නගා සිරවනටයි බුදුහාමුදුරුවෝ අපිට මේ අනුශාසන කළේ. ඒ නිසා පොඩි හාමුදුරු කෙනෙක් වුණත් මේ ශාස්ත්‍රයට වටින කෙනෙක් ලෝකයට වටින කෙනෙක් රාජ්‍යවර වෙනස් කළා තියෙන්නේ අද රාජ්‍යවර වෙනස් කරලා මේ මුද ශාසනයේ ප්‍රසන්නකීය පුද්ගලයන් වටපත් කළා තියෙන්නේ ලොකු හාමුදුරුවන්ට වඩා ඔබ වහන්සේට වැඩි පොඩි හාමුදුරු. බලන්න පොඩි හාමුදුරනේ එදා මරණින් ගොඩ පොඩි හාමුදුරුවෝ අර අටවොත්ත නොකලා නම් අශෝක රජතුමාගේ දාමේ පරිවර්තනයේ වෙනස සිදු නොවුණා නම් අදවන ශාස්ත්‍රය තියෙනද? පොඩි හාමුදුරනේ අද අපට මේ ලැබිලා තියෙන ශාස්ත්‍රය ඉන්නවලු වියනක් දෙමුණා. ඇයි එදා ඒ නිග්‍රෝධ පොඩි හාමුදුරට පහදුණු රජතුමා මේ සම්බුද ශාසනය වෙනුවෙන් සුවිසාල දායකත් වැඳෙනවා. විහෙර විහාරස්ථාන 84,000 කිරිකල. යෙන්ජානක්ම එකම දවසේදී පූජා කළා. තුන්වෙනි ධර්ම සංගායන පවත්වලා ශාසනය පිරිසිදු කළා. තමන්ගේ දරුවන් දෙන්න ශාසනය පූජා කළා. ලෝක රටවල් 9කට බුද්ධ ශාසනය යාත්‍ර කළා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවට බුදුදහම එළුවේ මේ රජතුමාගේ පරිවර්තනයේ ප්‍රතිඵලයක් විදියට. එදා සඳහන් කළා දේවානම්පියතිස්ස රජතුමාට ලිපියක් කෙව්වා. මොකද ලිපිය මා බුදුන් දහම් සම්සරණ ගියා. ඔබන් තෙරුවන් සරණ යන්න මා ළඟදී මේ සඳහා ධර්ම දූතයන් වහන්සේලා යවනවායි කියලා. තරන් පොඩි මල්ලුන්න. පොයිතන ලස්සන ප්‍රකාශයක් දෙන්නේ. මහ බුදුන් දහම් සංගුණ කියන තෙරුවන් සරණ ගියා. ඔබ තෙරුවන් සරණ යන්න මා ළඟ දීමේ සඳහා ධර්ම දූතයන් වහන්සේලා එවනවායි කියලා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි එදා මහා මහින්ද ස්වාමීන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ලාහමඩ වැඩම කළේ. ඒ විතරක් නෙවෙයි සංඝ මිත්‍රා මෙහෙණියන් කියන්නේ මෙන්න මේ රජතුමාගේම දරුවන් දෙන්නම තමයි ලංකාවට එව්වේ. ජයන්ති මහබෝධිය අපට ලැබුණේ ප්‍රතිඵලයක් විදියට. බලන්න එදා අර නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ සත්‍යවිරදී කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ කළපු ඒ පරිවර්තන නිසා මේ මහා අධිරාජ්‍යයේ බෞද්ධයෝ පත් වෙලා ලෝක ආගමක් බවට බුදුදහම රැගෙන යාම ධර්මා වූ සුවිශේෂී කාර්යභාරයක් ඉඩක් සිදු කළා. ඒ විතරක් නෙවෙයි පොඩි හඳුනුනේ එදා මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන මොහොතේදී තමයි පොඩි හාමුදුරු කෙනෙක් වැඩම කළා. ඒ කවුද? ඒ තමයි සෝමන සාමණේර වහන්සේ. උන්වහන්සේ සත්‍යවේදී හාමුදුරු කෙනෙක්, නමුත් අවිඥානාභී රහතන් වහන්සේ කෙනෙක්. මිහිඳු හාමුදුරුවෝ ශ්‍රී ලංකාවට ධර්ම දේශනා කරලා මෙරට ධර්මයේ ස්ථාපිත කරන මොහොතෙහි අවිඥා බලයෙන් වාර ගණනාවක් ඉන්දියාවට වැඩම කරමින් අවශ්‍ය කටයුතු සියල්ලක් සම්පාදනය කළේ ධාතුන් වහන්සේලා මෙරට වැඩම කෙරුවේ කවුද? අර සත්‍යවේදී සුමන සාමණේරයන් වහන්සේ. බලන්න පොඩි හන්දරණි, අපිට කොච්චර අභිමානයක්ද, කොච්චර සතුටෙන්ද බලන්න. අපේ මගේ වයසේ පොඩි මහතු කෙනෙක් කරන සේවය. ඒ නිසා තමයි ඔබ වහන්සේගේ ජීවිත වටින්නේ. ඔබ වහන්සේලා ශරීරයෙන් කුඩා වුණාට ඔබ වහන්සේලාගේ ආධ්‍යාත්මය කුඩා නෑ. අන්නේ ආධ්‍යාත්මය ලෝකතරගෙන ගියොතින් විශේෂයෙන් මේ ශ්‍රී ලංකේ භික්ෂු වහන්සේලාට ලෝක සම්බුද්ධ ශාසනය තුළ සුවිශේෂී ස්ථානයක් වෙනවා. අද ලෝකේ ඕනම රටක විවිධ සම්ප්‍රදායවල භික්ෂු වහන්සේලා එකට එක්තැනකට රැස් වෙන අවස්ථාවකදී ඒ හැම මොහොතකම ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා ඉදිරියෙන් බැනෙනවා. ඇයිද හේතුව? ඇයිද හේතුව පොඩි හඳුන්? ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවට එදා ක්‍රිස්තුපූර්ව 3 සියවසේදී නැත්නම් බුද්ධ වර්ෂ 236 බුදුදහම මෙරට රැගෙන ආපු දවස් ඉඳලාම මේ තේල්වාදී මුල් බුදු සමය ප්‍රකටින ඉතිරි කරලා කටපාඩම් කරලා ග්‍රන්ථ අනුගමනය කරලා ලෝකයා වෙනුවෙන් සුරක්ෂිත කළේ කවුද? ශ්‍රී ලාංකික භික්ෂු. අන්නේ නිසා ලෝක බෞද්ධයන් අතර විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා අතර ලෝකයේ රැස්වෙන භික්ෂුන් වහන්සේලා අතර යම්කිසි තැනක භික්ෂුන් වහන්සේලා රැස්වෙනවා නම් ලෝකෙ කොහේ ඇරෙන්නේ? ඒ අය බලන්න දෙයක් තමයි ශ්‍රී ලංකාවේ ආදුරු වෙනුත් වෙනවාද කියලා බලන්න. ඒ හාමුදුරුවන් තමයි බොහෝ විට ප්‍රමුඛතෙන් දෙන්නේ. ඉන්දියාව සලකන්නේ බුද්ධ භූමිය විදියට, the land of the Buddha විදියට. ශ්‍රී ලංකාවට කොහොමද කියන්නේ? ශ්‍රී ලංකාවට කියන්නේ ධර්ම භූමිය, ධර්මද්වීපය, the land of the Dhamma කියන. ඒ වගේම අනාගතයේ අපිට the land of the Sangha. ඉතාම නුදුරු කාලයේදී ලෝකයා විසින් පිළිගනු ලැබේවි. එහෙම රටක් වර්තමානයේ නිර්මාණය වෙමින් තියෙනවා. ඔබ ඒ සඳහා සුදුසුම් වෙන්නට ඕනේ වට කටයුතු සිදු කරන. පොණිමුරුණි, අප මේ ගමන යායුත්තේ ධර්මයේ නැගෙන. මේ යන ගමනේදී කෙටි පාරවල් නැහැ අපිට පොණි හඳුරන්නේ. කෙටි පාරවල් නැහැ. යන්න මේ එකම මාර්ගය. සත්තු සදහා හදවතේ දරාගෙන සතන් මේ හදවතේ දරාගෙන මේ ආර්ථිකයේ අපේ ගත දවටගෙන තමයි අපට මේ පොන්ජි ශ්‍රී ලංකාව ඉඳලා ලෝකයට අපට යන්නට ඕන. අන්න යන ගමනේදී අපිට කොයිතරම් දුරක් යා හැකිද කියන කාරණය තීරණය කරන ප්‍රධානම සාධකය ධර්මය තුළ මැනගින් සඳහන් කරලා තියෙනවා. සුවිඥානෝ භවන්ති සුවිඥානෝ පරමෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදේශී පරමෝ. මෙන්න පොඩි හඳුරණි, ඔබ වහන්සේලාට කොයිතරම් දුරක් අධ්‍යාපනික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් යන්න පුළුවන් කියන එක සනිටුහන් කෙරෙන ප්‍රධානතම ධර්ම පාඩේ මේ. සුවිඥානෝ භවං හෝති සුවිඥාන පරමෝ. යම් කෙනෙක් දිනු වෙනවාද පිරිනවනවාද කියලා බලන්න ප්‍රධානතම සාධකයක් තියෙනවා. ඊටම පාසුවෙන් දැනගන්න පුළුවන්. කෙනෙක් දිනු වෙනවාද පිරිනවනවාද කියලා බලන්නත් පුළුවන්. බලන්න බොහොමද? ධම්මකාමෝ භවං හෝති ධම්මදේශී පරමෝ. මේ මොකද කියන්නේ? යම් කෙනෙක් ධර්මයට කැමති නම් ඒ කෙනා දින වෙනවා යම් කිසි කෙනෙක් ධර්මයට අකමැති නම් ධර්මයට ද්වේෂ කරනවා නම් අනේ දැනත්තා කෙරෙහිලා යන පොඩි හඳුරන්නේ මේක හොඳට මතක තියාගන්න. මේක හරියට කණ්ණාඩියේ තියෙන ප්‍රකාශයක් වගේ කැඩපන වගේ මේක හොඳට මතක තියාගන්න. අපේ ජීවිතය ගත්තොත් උඹ දීපු ජීවිතයක් නේ අප පුද්ගලික වශයෙන් ලබාගෙන තියෙන්නේ. අවුරුදු 35ක් වෙන පැවිදි ජීවිතයක් මා ගත කරලා තියෙන්නේ. නමුත් මේ කාලය තුළ මා ඉතාම පැහැදිලිව මේ කාරණා දැකලා තියෙනවා. අප ඇසුරු කරපු අය, අපත් එක්ක ඉන්න අන්තිමස්ම ලැබපු අය, පොච්චර තියෙනුනාද, පොච්චර පිරුණාද කියලා අප දැන් ඉදිරි පිටදී පොඩි හඳුරන්නේ දැක්කා. දිනෙක දැන් දැක්කා, පිරිහෙක් දැන් දැක්කා. කොයි තරම් දිනුනාද? දිනෙක ඡය උපරිමයට දිනුනා. සමහර විට පන්සලේ නොයෙක් විදිය අපහසුකම් වලට මුහුණ පෑවත් සමහර ආමතුළු ලෝකයන් තුලන් උපරිමයට ගියා. ලෝකයේ ඉහළම රටකට ගිහිල්ලා ඉහළම භාවනා වැඩසටහන ඉංග්‍රීසි භාෂාවෙන් නැත්නම් ෆ්‍රෙන්ච් වලින් නැත්නම් ජර්මන් වලින් මෙහෙදීම දක්වාම සංඝර ස්වාමීන් වහන්සේලා මේ ගම ඉදිරියට ගියා. ඒ ගියේ පින්වත් පොඩි හාමුදුරනේ වෙන කිසිම දෙයක් මත නෙවෙයි මේ ධර්මයේ ගැන විශ්වාසය තියෙන. මේ විශ්වාසය අපේ හදවතේ දරාගත්තොත් අපට යන්න පුළුවන් දුර සීමාවක් නෑ. අද මුළු ලෝකයම විශ්ව ගම්මානයන් වෙලා අවසන්. අප දේශනා කරන ධර්මයේ එක මොහොතින් මුළු ලෝක ගෝලෙම ඉන්න ඇයට අහන්න අවස්ථාවක් සැලසෙනවා. අපට වෙන දවගේ ලෝකයේ පුරා ඇවිදින අවශ්‍ය නැහැ. අප ඉන්න කාමරේ ඉඳගෙන අපට භාෂා කීපකින් බණ කියන්න පුළුවන් වෙන හන්දෙමු. ඒ බණ ඒ මොහොතේම ලෝකයට අහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපේ ලෝකයේ ඉන්න අය අපි ඒ බණ කියන මොහොතේම පිරිකරක් පූජා කරනවා. ඒ මට්ටමට ඇවිල්ලා තියෙනවා. ලෝක කෝලේ අනිත් පැත්තේ ඉන්න අපේ මනා ලෙවලෙම පිරිකර පූජා කරන මට්ටමට අද මේ පෘථුවිය විශ්ව ගම්මානයක් වෙලා අවශ්‍ය. අන්නේ ගමන වහන්සේලා කවදාවත් හරියන්නට ඕන. ඒ සඳහා ශක්තිය දෙන්නටයි මේ වැඩසටහන් සියල්ලම සම්පාදින වෙලා තියෙන්නේ. අප කොයි වයසකට යන කාලයේදී අපිට බොහෝ දුරක් යනට අවදාන සඳහන් ලැබුණු අවස්ථා ඉතාම විරලයි දුර්ලභයි. නලමුරා මට්ටම අප යම් සිගමන ගියා නම් අධ්‍යාපනික වශයෙන්, වෘත්තීය වශයෙන්, සමාජීය වශයෙන්, සාසනික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් අනේ ගමන අපි කියන්න වඩා හරි අඩන් වයසේදී ඔබ වහන්සේලා යා යුතුයි. ඔබ වහන්සේලා අපව පසු කර යා යුතුයි. අන්න ඒ සඳහායි ඔබට මේ ශක්තිය ලබන්නේ. ඒ සඳහා ඔබට සියලුම ශක්තියන් තියෙනවා. ඔබ සිවුරක් දරාගෙන ඉන්නේ ඒ ශක්තිය තියෙනවා කියන එකට තියෙන ජීවම අනුසාධකේ. ශ්‍රී ලංකාව තුළ සිවුරක් දරාගත්තු ගමන් අපට සිව්පස්සේ නිරායාසයෙන් ලැබෙනවා. සිව්පස්සේ ඉන්නේ පොඩි හාමුදුරනේ ගෞරවය, සම්මානය, ආදරය අපට බොහෝ විට ලැබෙනවා. අන්නේ දෙයක් ලබාගෙන ඒ සිව්පස්සේ පූජා කරන ලැන්නන්ට පින් වැඩන විදියට අප අපේ ආර්ථික සිංගලන් නගර අප ඉදිරියට ආයිස්තුලි. මෙහිදී ගමන් මගේදී බුදුරජාණන් වහන්සේ විශේෂ කාරණයක් දේශනා කළා. ඒ තමයි සතිමත් භාවයේ සතිපට්ඨානය කියන කාරණය. ඒ ආයන වයන් බික්කේ මග්ගෝ සම්මාන විසුද්ධියා සෝක පරිද්දමන සමතිකමාය දුක්ඛ දෝමන සරණත් අංගමය ඥාය සදිගමය නිමාන සච්චිරියය යදෙන චත්තාරෝසෙන් වටා පිරිස් භාවය සඳහා සත්‍යංගේ පාරිශුද්ධ භාවය සඳහා සෝක පරිද්දවයන්ගේ ඉක්මවීම සඳහා දුක් දෝමන දුරලීම සඳහා ආර්ය ඥාය සාක්ෂාත් කිරීම සඳහා නිර්වාණ අවබෝධය සඳහා තියෙන එකම මාර්ග විදිහට දේශනා කළේ සතිපට්ඨානීය සිහිය mindfulness එක. වර්තමානිය තුළ සිහිය පාත්වා ගැනීම. මෙන්න මේ සතිපට්ඨානීය සතිමත් බව සම්මා සතිය තමයි පැවිදිවෙන්න අපිට තියෙන පිටෘ විශේෂය. අපේ තියෙනවාගේ ඉඩම තියෙනවාගේ බුරුමය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සංගතනිකායිහි සතිපට්ඨාන සංගුත්තේ දැක්කනවා සර්ගේ ගෝචරේ වික්ඛවේ චරද තමාගේ යාගේ ගෝචර විසින් තිරෙන්නේ. ඒ මොකද්ද? ඒ තමයි සතිපට්ඨාන. අද ලෝකයේදී අධ්‍යාත්මික වශයෙන් ගත්තොතින් අද කෙනෙක්ගේ ඉහළම දර්ශනාවේ විදිහට සලකන්නේ මොකද්ද? අද කෙනෙක්ගේ ඉහළම දර්ශනාවේ විදිහට සලකන්නේ මොකද්ද? පාසක හොඟක් පුළුවන් වීමද? ඒ ලෙවල් එකේ සමත් වීමද? උපාධියක් ගන්න එකද? පස්සක් උපාධියක් ගන්න එකද? ආචාර උපාධියක් ගන්න එකද? සිවිල් සර්විස් එකේ ජොබ් එකක් ගන්න එකද? මහාචාර්ය කෙනෙක් වෙන එකද? දොරමඩලාවේ දේශකෙක් වීමද? නෑ කොනේ නම් මේ කිසියම් දෙයක් නෙවෙයි අද අධ්‍යාපනයේ දක්ෂතාවයේ කුසලතාවය කියලා සලකන්නේ. ඒ මොකද්ද? ඒ තමයි එක්ක අරමුණට අවධානය තියාගෙන කොච්චර වේලාවක් යම් කෙනෙකුට ඉන්න පුළුවන්ද කියන කාරණේ. කාරණේ. අම්මසේ එක ඉරියව්වක කොච්චර වෙලාවක් තමන්ට ඉන්න පුළුවන්ද කියන කාරණය. දැන් යද්දි මෙතනක් තියෙනවා ඉන්න පොඩි මානසික දක්ෂතායි. දැන් එකේ මේ ඉරියව්වෙන් වාක්‍යය උඩ නේද? මෙන්න පොඩි මානසික දක්ෂතාවයි. එකම ඉරියව්වක කොච්චර වෙලාවක් තමන්ට ඉන්න පුළුවන්ද? ඊටත් වඩා ගිහිල්ලා එක අරමුණට අවධානයේ කොච්චර වෙලාවක් යම්කිසි කෙනෙකුට ඉන්න පුළුවන්ද කියන කාලය ආරණි. වෙනත් විදිහකින් කියනවා නම් සතිමත් බව සතිපට්ඨානය සම්මා සතිය අවධානය සත්මන් බව attention mindfulness the highest quality or skill that a person can achieve is that attention or mindfulness in a particular object. කිසියම් නිශ්චිත අරමුණක කොයිතරම් වේලාවක් තමන්ට හිත තියාගෙන ඉන්න පුළුවන්ද කියන කාරණේ. අවධානය. පරිණ අඳුරණී කියන කොට එක දිගට බොහෝ කාලයක් නටන්න පුළුවන්, ඩාන්ස් කරන්න පුළුවන්. යම් කිසි එක දිගට නැහක් දෙකක් නාන් ස්ටොප් සින්දු කියන පුළුවන්. කෙනෙකුට එක දිගට කිලෝමීටර් 10ක් 15ක් දුවන්න පුළුවන් නැරතන් හිමි. කෙනෙක් එක දිගට ගුවන් යානයක් පැය 18ක් 20ක් ගුවන් යානයක් හදවන්න පුළුවන්. එක දිගට කෙනෙකුට වාහනයක් පැය 24ක් ඩ්‍රයිව් කරන්න පුළුවන්. නමුත් පොඩි හාමුදුරනේ කිසියම් කෙනෙකුට එක නිශ්චිත ඉරියව්වක කිසියම් එක අරමුණට විනාඩි දෙකකින් එක ලේසින. දැන් මේක තමයි වර්තමානයේදී කෙලින්ම ඉහළම දක්ෂතා විදියට අද අධ්‍යාපනික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් බලන ස්කිල් එක උසස්තාවන දෙකෙන් මේ හැම දෙයක්ම ගන්නට ඕන බලන්නද 21 වෙනි සියවසේදී ඉහළම කුසලතා විදින සලකන්නේ අවධානය සතිමත් බව පිළිගන්න. ඒක නිශ්චිත අරමුණක නිශ්චිත ඉරියව්වක පොයින්තරන් කාලයක් ඉන්න පුළුවන්ද කියන අර්ථයක්. 21 වෙනි සියවසේදී මේක සඳහන් කරද්දී මේක මාස 2500කට කලින් වික්ෂම් වහන්සේ කෙනෙක් වූ අවිඥාලාදී රහතන් වහන්සේ කෙනෙක් අනාගාමී මුතුමෙක්. අවිඥාලාදී අනාගාමී කෙනෙක් පොමුද්‍රජාන වහන්සේ කෙනෙක් මේ දර්ශනාවෙන් පෙන්වලා තියෙනවා. අනේ ගැන මේක කරන්න බෑ. අනාගාමී වූ රහතන් වහන්සේ කෙනෙක් අවිඥා සහිතව ඉතතරපත් වුණා නම් උන්වහන්සේට තියෙන ඉලක්ක කුසලතාවය මොකද්ද? ඒ තමයි නිරෝධය සමාපත්තිය. එක දිනකට දින හතක් නිශ්චිත ඉරියව්වකින් තෙරෙන්නේ කියලා. ඒ කියන්නේ මේ ආහාර පානක් නොගෙන වැඩ දෙයක් තබා හුස්මක් නොගෙන විතක්ක විචාර දෙක දුරු කරලා සංඥා වේදනා දෙක දුරු කරලා එක දිගට සතියක් ඉන්න පුළුවන්. අභිඥාලාභී අනාගාමී පොරණන්සෙකින් අපට ඒ தත්ත්වයට ශෙනික යන බැරුණා. පොඩි හඳුරදී අරම වාසි විනාඩි පහක් එක ආරමුණට අප හිත තබා ගන්න දක්ෂ වෙනවා. අද අධ්‍යාපනයේ කියන කීකට ගිහිල්ලා ලෝකෙ ඉහළම රටකට ගිහිල්ලා ඉහළම උපාධිය අරගෙන ඉහළම ආයතන වැඩ කළා. ටෝක්ටි ලබා ගන්න පුළුවන් ඉහළම වැඩපොළ ලබා ගන්න අවුරුදු 50ක් 60ක් හිට මහන් ගිහිල්ලා ආය රවුම් වල බලට දෙන්නේ ආයෙන්නේ කිසිදු ආලම්බේදකින් තොරව ආයෙන්න පහටද භාවනාවට මෙඩිටේෂන් එකට එන්නේ මයින්ඩ්ෆුල්නස් එකට. ඇවිල්ලා ඔලම් මහත්සේ විස්සහ දරනවා. එක විනාඩි පහක් එක අරමුණක හිත තියාගෙන ඒ හර ડોක්ටරේට් එකක් ගන්නවා වගේ ලේසිනේ. ඒක Google සමාගමේ, Microsoft එකේ, Apple කම්පැනි, Facebook එකේ ID නිර්මාණ සයන්ටිස්ට් කෙනෙක් වෙනවා වගේ ලේසිනේ. ඒක පොඩි කාරණේ නෙමෙයි. ඉන පුදාම අපි මෙන්න මෙලින් ඉන්නවට පටන් ගන්නට ඕන. අනන්ත ජීවිතේ බොහෝ දුර ගමනක් කියලා රවුමක් ගහලා එන අය එහෙම රවුමක් ගහලා එන තරම් කාලයක් වැය නොකර අප ආත්මෙදීම මෙන්න මේ කුසලතාවෙන් හදාගෙන අපලෝකෙට යන්නට ඕන. මේක තමයි පොඩි කාන්දුරනේ අපේ දක්ෂතාවය. එක නිශ්චිත ක්‍රියාවක කිසියම් කුසල ආරම්භනට වැඩි වේලාවක් අපේ හිත පවත්වා ගන්නට තියෙන හැකියාව. මේක පොඩි හඳුනනේ ෆෝන් එකක් අරගෙන පැය ගානක් ෆෝන් එකේ දේවල් බල බල ඉඳතරන් ලේසි නෑනේ. ලේසි නෑ. මේක කිසිම ඩිවයිස් එකක් පාවිච්චි නොකර Wi-Fi ඉන්ටර්නෙට් පියා විදුලියවත් පාවිච්චි නොකර ඉතාම නිහඬ පරිසරයක සමාජ සමග ජීවත් වන ඉතාම සුන්දරම මොහොත. මම හමුවෙන ස්ථානය. මට මම කවුද කියලා බලාගෙන ඉන්න අවස්ථාව. ආත්මගවේෂණය. මේක තමයි අද emotional intelligence කියන මහා දැනුමට විසිරෙන්නේ. දැනයන වෝල්මන් වැනි මහා විද්වතුන් අනාහරණය කරගත්තු කුසලතාවය තෙලතුතරයන් ආත්ම අවදාන self-awareness තමාගේ සිත සමග ජීවත් වෙන සොඳුරුදම මොකද? පොඩි මන්දනේ අපි මොහොතක් සතිමත් වෙමු. හොඳට නිශ්චිත ඉරියව්වක සෑහෙනින් වාඩි වෙලා සතිමත්ව අප විනාඩි දෙකක් අනේකට ඉමු. හොඳට ලස්සන වාඩි වෙමු මේ බලන්න. සැහැල්ලුවෙන් කඳ රිදිව තියාගෙන ශරීරයේ හොඳට සැහැල්ලු කරගන්න. වම් අතුලින් දක්වන්න පියාගෙන දැස් නඩන් කරගන්න. දැන් ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන හිතා සතිමත් වෙන්න අවධානය යොමු කරන්න. හොඳට හුස්මක් ඉහළට අරගෙන මල බේලා ධ්‍යාන ඉඳලා හුස්ම සැහැල්ලුවෙන් පිට කරන්න. නමස්සේ ආස්තිරව හිත තියාගන්න. වර්තමානයේ තුරෙන සම්පූර්ණ අවධානය තියාගන්න. පරිමුඛං සතින් උපට්ඨ පරිපාකයේ විදියට සිහිය අභිමුඛ කරගෙන නාසිකාගේ වා මුදලිමේ සේවා එක් විදියට නාසයෙන් ගෙලවන හෝ උදුනල්ල ආශ්‍රිතව හිත තියාගන්න. මේකට කියනවා සති නිමිත කියලා. සතියේ ගෝලමණලීමේදී මොලිට පියවර තමයි සති නිමිත. ගාන්සේ මස්තිකව හිත තියාගෙන ඉන්න වර්තමානයේ දේවල් දැන මොහොතේ පරණපාලේ කුල නාන්සේ ආසේ සමීත තියාගෙන මේ වෙනවනේ තමන් ඉඳගෙන සිටින ඉරියව්වගෙන මොකද සත්‍යමත් වෙන්නේ ඉඳගෙන සිටින්නේ සත්‍යමත් ඉඳගෙන නින්ද නොවන නිදි නොමේ හිපජාරා දැන් සිතිරුවන් උදරලක සිත තියාගෙන දැන් අඩවරු වෙනගෙන දැන් දෙකකින් තුසේ යාගෙන අවධානයේ දුන්න දැන් ඔබගේ දැස් විවර කර ගන්න ඇස්සරින්න දැන් අතල් මේ සිතනෙහි අතිපර්තානෙහි මූලිකම පියවර තමයි අපේ කරේ මේකට කියන්නේ සංකේතිකත්ව කියලා. පරිණාමදරණේ මේකට පුළුවන් තරම් ජීවිතේ වුණ තරම්. වුණානේ වැඩි කලන්සේ. පරණෝකන් සතින් ඔබට වේවා. නාසිකන් කේවා මොකනිමින් දේවා කියන මේ කාරණේ ගැන අවධානය මේ තමයි සමණ්ඩ තියෙන ආධිමත් නිගරයක් අපලන්නේ මේ අධිමත් තිනකන් බාහිර කිසියම් කෙනෙකුට පුළුවන් කමක් නැහැ ඔබට දුකන් දෙන්න මේ මොහොතේදී සදෙනින් තෙමින් නැස් දෙක කරගෙන ඉගෙන ගන්න මේ සඳ නිමිත්තේ මෙදගෙන තමයි ආනාපාන සති වඩන්නේ මේ සඳ නිමිත්තේ මෙදගෙන තමයි ඉරියාපතේ වුණ කරන්නේ මේ සඳ නිමිත්තේ මෙදගෙන තමයි සංපජාන්නේ ධාර්මනිකාරේ පටිපුණ මනසකාරේ නවසීවතිගේ කියන ආයන් පස්සෙන් අදාළ සියලු භවනා කරන්නේ මේ සති නිමිත්තත් එක්කමයි මේ සති නිමිත්තේ ඉඳගෙන තමයි වේදනා පස්සන වඩන්නේ සම්බන්දෝ උදේක්ෂා සාමිස නිරාමිස සියලු දුක් සැප වේදනා විඳින කොට විඳින බව මේ අතෙනි මිත්‍ය තුලින් නැගිනවා අපි නිරීක්ෂණය කරනවා මේ අතෙනි මිත්‍ය තුලින් නැගෙන අපට චිත්තානුපස්සන වඩන සරාගම් වාචිතං සරාගං චිත්තං දිපදානාං තින්නේ වේල රාගම් වාචිතං වේතරාගං චිත්තං පදානාං තින්නේ සදෝසෙත් සමෝහ වේතරාග වේතෝම සෞත්‍ර අනුත්තර සංකෙත්ත, විකෙත්ත, මහග්ගත, අමහග්ගත, විමුක්ත, අවිමුක්ත ධම්මා වූ චිත්තානුපස්සනා වඩන්නේ මෙන්න මේ මාවතේ ඉඳගෙනමයි. මේ සතිදි විඳ පදනම් කරගෙනමයි. ඒ රාගනිමේ ඒ සතිනිමිත්ත පාදක කරගෙන වඩන ආනාපාන සතිය තුළින් ධම්මානුපස්සනා වඩනකොට අනිච්ඡානුපස්සේ විහෙරති, විරාගානුපස්සේ, නිරෝධානුපස්සේ, පටිනිස්සංගානුපස්සේ, අර්ථසිස්සාමිච්ඡති, අර්ථසිස්සාමිච්ඡති කියලා වඩන්නේ මෙන්න මේ සතිය නිමිත්ත තුළම ඉඳගෙන. පරිහාන්දුරණේ මේක තමයි අප කවදා හරි දවසක වැඩි වූ ධම්මතර. මේක හොඳට තේරුම් ගන්න. මේක අද ඇත්තෙන් මෙඩ කරන්න අමාරුයි, කරන්න බෑ කියලා වහන්සේ කියන්න පුළුවන්. හැබැයි වහන්සේ ඉගෙනගෙන ඉවර වෙනකන් කවදා හරි මේක කරන්න. උපාධියක් ගන්න දවසට හරි වයසට ගිහිල්ලා එක්තැන් වෙලක් හරි මරණාසන්න මොහොතේ හරි විතරක් නෙවෙයි, මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ කරත් මේක කරන්නේ. තාවරි කල්පස්සකේ ගානකට පස්සේ දුකින් නිදහස් වෙන ඕන කියලා හිතුවත් කරන්න දෙන මේක වෙන මාර්ගයක් නෙවෙයි. හැබැයි පොඩි නාමුලනේ අපි හරිම අසරණිතයි. අප කුඩාම කාලේ මේක ඉගෙනගෙන මේ සතිමත් බව පුහුණු කරගෙන අපි දිගටම මේක පුහුණු කරවතින් අපි තමයි ලෝකේ ඉන්න වාසනාවන්තමය වඩපත් දෙන්නේ. එතකොට අපි පළවෙනි පන්තියේ මේක වඩනවා, දෙකේ පන්තියේ මේක වඩනවා, පහේ පන්තියේ වඩනවා, ප්‍රාචීන ප්‍රාරම්භ පන්තියේ වඩනවා, මධ්‍ය පන්තියේ වඩනවා, උසස් පෙළ ගන්න උඩත් වඩනවා, පන්විත පාදයෙන් ගන්න උඩත් මේක වඩනවා, විශ්වවිද්‍යාලින කාලෙත් මේක වඩනවා, උපාධිය සම්පූර්ණ කරන දවසෙත් මේක කරනවා, පස්සාත් උපාධිය ගන්න දවසෙත් මේක කරනවා, ડોක්ටරේට් එක කරන්නෙත් මේක වඩමින්. වහන්සේල කාම හරේ මහාචාර්ය කෙනෙක් වෙනවා නම් මහාචාර්ය කෙනෙක් වෙන්නත් ඕන මේක වඩමින්මයි. ඔබාන්සියට ලෝකයේ ඉහළම රටකට ගිහිල්ලා ඉහළම ධර්ම දේශනාවක් බාන වැඩසට කනක් මෙඩිටේෂන් රිට්‍රීට් එකක් පුහුණු කරන දවසේදී ඔබට ලෝකෙට කියන්න තියෙන්නේ මේ පණිවිඩයමයි පොඩි හාමුදුරනේ, වෙනත් මගක් නෑ. ඒ නිසා ඔබට ඉතාම කුඩා අවදීනි ලැබෙන මේ අනර්ගතම දහම ඔබේ පිරිසිදු හිතෙහි ඉතාම ලස්සන තැනක තියාගෙන පොඩි හඳුනු. ඒක තියාගෙන අපි අපේ පැවිදි ජීවිතය අපි සාර්ථක කරගනිමු. එසේ කරාට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛං සංඛාරච්ච නින්දුක්ඛං භයං පංතාමච්ච නිබ්බයං සෝකං අන්තාමච්ච නිස්සෝකං පන්තෝ සම්බේති පානිනෝ. හොඳයි, අපේ ඊළඟට මේ වැඩසටහනේදී දෙවනි පියවරට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් අපි සතිමත් බව පුහුණු කරමින්ම අපි අපේ ඉරියව්ව මොකටද වෙනස් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳට සිහිය තියාගෙන අර සති නිමිත්තේම හිත තියාගෙන නාසය අස්විද්දව වර්තමානයේ හිත තියාගෙනම දැන් අප ඉන්න ඉරියව්ව මොකටද වෙනස් කරමු. පොඩ්ඩක් ශරීරය සැහැල්ලු කරගන්න. දැන් අප නැගිටින්නයි සූදානම් වෙන්නේ. කලබලයේ නෙවෙයි නැගිටින්නේ බොහොම හිමින්. කලබලයෙන් නැගිට්ටොත් වැටෙන්න පුළුවන් දැන් කකුල් දෙක කිරිවැටිලා තියෙන නිසා. ඒ නිසා මුදක සිහියෙන් අද වර්තමානයේ සතිය පුහුණු කර නැත්නම් විශේෂ සංකල්පයක් හඳුන්වා දීලා තියෙනවා SMS කියලා. SMS කියලා. What is SMS? Empathy. Silently, mindfully, slowly. නිහඬව සතිමත්ව හෙමි. නිහඬව සතිමත්ව හෙමි. Silently, mindfully, slowly. This is the foundation of happiness. Happiness is the main purpose of everyone who was born in this world. For the happiness, the highest quality that we have to practice is that mindfulness, satimanshi. Satuke labana mavatehi purtarantiyana pradhanatana kamadhana tamai සතිමත් බව සිහිය සතිපට්ඨානයේ ඉලක්කෙමදී සතිය අපේ හොඳම මිතුරා බවට පත් කර ගන්නට ඕන. We should make our best friend mindfulness. Mindfulness is the best friend that we should make in our lives. සතිමත් බව තමයි අපේ අපේ ජීවිතයේ හොඳම මිතුරා බවට පත්කරගන්නට ඕන. හොඳයි, දැන් අපේකට සිහියෙන් සතිමත්ව අපේ ඉරියව්ව වෙනස් කරගන්න මොහොතේ. ඒකාන්තයෙන් බිමට තියලා සිහියෙන් අපි එකෙන් එක නැගිටිමු. සතිමත් සිහියෙන් මයින් පොලිසියෙන් දැස පහළ තියාගෙන දැස පහළ තියාගෙන ඔක්කාරගෙන සාමිනියෙන් සහල්ුවේ දේවෝකාරයෙන් සාමිනෝගේ දැන්සේ නමස්කාර සම්මා සිකේන සුදීන සෛලිකම් සම්පූර්ණ අවධානයෙන් එළියෙන් ගිලිනුවාක් දැන් අපේ සංගිනමක් වල ඉතින් දැන් ඉදිරිපත් කරන ආගමේ අපි දේවා අනිත්‍යයන් තත්ත්ව දුර්පාණයෙන් කරන්නේ මේ දොමතරගෙන කියන ශරීරයේ විකෘති හැලෙන්නේ ඉරාගෙන සතිමත් වන සිරින මොහොතේ. Mindfulness and we are free in our power, whatever it was, and then we are in standing to be here. But we have been quite a lot of ඉන්ද්‍රියයන් දැන් අපේ ඉරියව්වක් පිළිබඳ සැලකෙන යන්නේ සම්මා බහනාව සතිම ඇලිමිරියෙන්ම පොරොත්තු කරන යන්නේ එම් මොබල් පෙරළු වැය ගැනීමදී එතන ඉඳලා ඔබේ ගන්න බෑක් බලන් ඉස්සරහට ඉස්සරහට එනවා දසුන් ඇදෙන ඒ නැද තීරෝතිගේ පිටුස්ස ගන්න ඉතිරිය තමයි. ඉතින් තාපිට වාසේ නෑ නේද ඒක පොරෙන් ඉස්සරහනේ. ප්‍රතිනාද දෙකේ මොකම යනද? ඒක ඒවා දුරින් එනි කියන මේ වීදියේ ඕර්ගනයිසර් ඉන්න කරා. කරන් කිව්ව නම් වල. මේ මොනවාද සැපට හෙන්න යනවා. ඔව් මේ මේකේ ඉන්න මැදින් මැද තියෙන දුකේ පිළිපස්සරයන් දෙයයි අනිත්‍යයි පිළිපස්සේ මොහොමෙන් තියෙන්නේ. දිගෙන පිළිපස්සරු නිහි බාහනම තමයි ඇතුළ දිවේ ඉස්සරහේ. මේ නපුරන් සතියේ මොහොතේ නු සතියම එළිවීම සිතලෝ සම්මෝහ බවන. මේක නපුරන් දැස පහාරියු කරගෙන ආගමික පාමණක් වුණාට සාරිකේ සිනහ කරලා නම් සිරිසිදු මයින්ඩ්ෆුල්නස් ඇන්ඩ් නාව ඔපනෑම් ෆුලි බරියන අබවුට් මයි බොඩි පොස්චර් දැන් ඇයි ඇම් ස්ටෑන්ඩ් නාසය අසුතර සබ්ජෙක්ට් මොනවා කියලාගෙන ශරීරය නාම ගන්න සිදු වෙනවද ගෙන් දෙවිද අවුල නැතමල් දැන්සරයි තයන්දි සම්පූර්ණ කුසීගෙනු මෙසේදෙන සම්මන් ඉලෙන්න දක්වාමක ඒ නමෝ එම සංතය කතාව උදෝලනි අනේ සිනේ සිතු කාම සුවේ වස්සන දෙසලානි වන්දල් දැන් නම් අයලංගලි මයින් වලින් සෝරයි නිහඬව සමීපවල් එනින් වායිල මොයේ සුබදානම් වරමි. මගේ එනින් වායිල නැදු. සතිපට්ඨානයේ මූලික පදම වන සති නිමිත්ත තෝරු කරමින් ඉරියාපතේ පොහොල් කරපු මොහොත වර්තමානයේ තුර ජීවත් වන මොහොත සැබවින් මගේ ජීවිතයේ සතුට තියෙන්නේ මේ වර්තමාන මොහොතේ. එහෙත් අප බොහෝ ජීවත් වෙන්නේ එක් වන්දේ නරඳුනට එක මොනාලිටිස් යන්නේ මේ මොන අනාගතයේ හඳුමන හිත එම්මදවල අපේ හිත අප සංතක කර ගැනීම තමයි සතිය දිනු කිරීමයි කියලා කියන්නේ. අනේ සතිය එක්ක ජීවත් වෙනම තමයි ඇත්තටම මොඩි මාදුරණේ අප අපිට ආදරය කරන්න මොකද අපි අම්මත් සමග ජීවත් වෙන මොහොතේ අනේ හැම මොහොතකම අප හරියට වෙනත් කෙනෙක් විසින් පාලනය කරන පුරෝකඩයක් වගේ අතීත අනාගත නැමැති අන්ත දෙකෙන් අසන්දී අමනසිකාර නැමැති කාරණාවලින් අපට අපේ ජීවිතය අහිමි කරලා තියෙනවා. අන්නේ අහිමි කළ ජීවිතයේ නැවත අප වෙත පවර ගැනීමයි සතිපට්ඨානය කියන්නේ. අපේ සැබවින්ම ජීවිතයේ සාධිනත්වයේ නිර්වසනය විමුක්තිය සල්සා ගැනීම මාවතයි සතිම බව කියන්නේ. අද මනු ලෝකයේම පරිහාම්පුරණේ මේ සතිමත් බව වුණ කරන මේක බෞද්ධයන් විතරක් කරන දෙයක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ තියෙන සති පාසල ජාතික මට්ටමේ වැඩ පිළිවෙලකට පත් වෙලා සිංහල දෙමළ මුස්ලිම් හින්දු යම දෙනෙක්ම සතිය පුහුණු කරන මොහොතකම ඉන්නේ. සිංහල දෙමළ හින්දු මුස්ලිම් ගුරුවරු සතිය වුණ කරවන මොහොතක යම මෙහි දෝකේ ඉයලම ගාස්තු ගෙවලා සතිපට්ඨාන භාවනා කන්ති වලට අනපාන වෙනවා ඩයි වල් පාන්තිද ලෝකයේ තියෙන බැලන්ස් බැලන්ස් අතරින් අද මයින්ඩ්ෆුල්නස් එක ඉහළම මුදලට විකුණන මොහොතයි ඔබල මාත් පොඩි හඳුර නෙමෙයි ඒ සැබෑ උරුම කරුවන් සැබෑ හිමිකරුවන් බෞද්ධයන බෞද්ධ භික්ෂුව ඉහතරයි ශ්‍රී ලාංකික භික්ෂුව පසුගිය වසරේ ලෝකයේ වෙනදන් වෙච්ච ඉහළම ආධ්‍යාත්මික මාර්ගයේ පෙන්වන ග්‍රන්ථ මට අතුරේ ඉන්නේ එක ග්‍රන්ථයක් තියෙනවා mindfulness in plain english කියලා. මේක රැකගන්න ගලේ ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේ කෙනෙක්. එන්නේ මොළ බුලනත කියන නාමකෝ. බන්දේ ජී කියන නාමකෝ. එන්නේ මොළ ගුණරත්න කියන නාමකෝ. mindfulness in plain english මේ පොත ලෝකයේ ඉහළම ග්‍රන්ථය බවට පත් වුණා කියවෙන්නේ. මේ පොත ලියපු හාමුදුරුවෝ හටගැටියවත් වෙනවා. වයස කීයද? වයස අවුරුදු 98. අවුරුදු 98 වයසදී අදට දිනවතා භාවනා පන්ති මෙහෙවන අනගත් දේම් හතරට කලින් අවදි වෙලා භවනා ශාලාවට වැඩම කරන ශ්‍රී ලංකේ භික්ෂුව. ඔවගේ කුඩා කාලේ පැවිදි වෙලා ශ්‍රී ලංකාවේ ගන්නියක් ලබාගෙන මේ අරහත් දැකී නැමැති චීවරයත් සද්ධම විනමති සද්ධම් පණිවිඩයත් නැගෙන ශ්‍රී ලංකාවේ යාඥාන්තරට ගිය යාඥාන්තරේ ජයගත් වූ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ එනේ මොළ පුනරන්න හාමුදුරුවෝ තමන් මේ පාර මේ රටට පැමිණෙන කලින් ඒ වන්න මධ්‍යස්ථානයේ වාර්ෂිකව ඇතෙන බාන් වෙනසටනක් තියෙනවා හාමුදුරුවන්ට විතරයි ඒක තියෙන්නේ ඇනවල මොනස්ටික් රින්ටි කන්ඩක්ටඩ් බයි භාවනා සොසයිටින් West Virginia, USA. West Virginia කියන ප්‍රාන්තයේ ඇමරිකානුයේ භාවනා සොසයිටි කියන භාවනා මධ්‍යස්ථානයේ මෙහෙවන වාර්ෂික භික්ෂු පුහුණු වැඩසටහන. මේ වැඩසටහන අදටත් මේ හාමුදුරුවෝ තමයි මෙහෙම. ඉතින් පොඩි හාමුදුරුවනේ මෙන්න මේ හාමුදුරන්ගේ චරිතය අපි ටිකකින් හරි දැනගන්නට ඕන. උන්වහන්සේ සඳහන් කරනවා ඇවිත් වෙච්ච කුඩා කාලකටම උන්වහන්සේගේ සිහිනයක් තිබුණා. මොකද සිහිනය ඒ සිහිනය තමයි මම කවද හරි මේ බුදුදහම ලෝකේ වැඩිම පිරිසකට අහන්න පුළුවන් විදිහට මම ජාත්‍යන්තර භාෂාවකින් ලෝකෙට ගිහිට දේශනා කරනවා කියලා. උන්වහන්සේ සියලු දුඟිහට මෙදෙමින් මේ අරමුණ සඳහා දසක අහකට අධික කාලයක් දැනෙන පරිශ්‍රමයකින් කටයුතු කළා. දසක අයත් ගත වෙනකොට සිය ජීවන ගමනේ උන්වහන්සේ සියලු අධ්‍යාපනික ඉලක්ක පසු කරලා මේ ආධ්‍යාත්මික ඉලක්කය සපුරා ගන්නට සියලු සුදුසුකම් සපුරලා උන්වහන්සේ ජාත්‍යන්තරේ ජයගන්න අදට අවුරුදු 98 ක හාමුදුරු කෙනෙක් ඉතාම සිහියෙන් ඇවිදෙමින් සක්මන් කරමින් ලෝකයට භාවනාව කරනවා. ඉතින් අපේ පොඩි හාමුදුරුවෝ කවද හරි ලෝකෙට යන්නට ඕන ලංකාවේදී හොඳට ඉගෙනගෙන විභාග හොඳට සමත් වෙලා ධර්මයේ ඉගෙනගෙන භාවනා පුහුණු කරලා ඔබත් ලෝකයේ ඉහළම රටට යන්නට ඕන. යුරෝපයේ, ඇමරිකාවට, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව මේ හැම මහත් දේශයෙම අප ජය ගන්න යුතු වෙනද? කියලා සියලු හිමිකම් සියලු ශක්තිය මේ මුඩා හාමුදුරගේ පටන් හැම දෙනා කෙරෙහිම තියෙන බව කිසිසේත් මතක කරගන්න එපා. හැම අප මේ ගමන විශ්වාසිකයන් රෝ. ඔබ වහන්සේලා කොච්චර කුඩා වුණත් ඔබට අනාගත ඉලක්කයක් තියෙනවා. ඔබට ආරක්ෂාවක් තියෙනවා. ඔබ කිසි තැනක අසරණ නැහැ කියන එක නිතර හිතන්න. ඔබ ඉන්න පන්සලෙන් ඇතැමිට ඔබට යන්න වුණත් ඔබ පිළිගන්න බොහෝ දෙනෙක් සැදී හැදී. හැබැයි ඔබ ළඟ ගුණයාපත්තක් තියෙන්න ඕන. සත්පුරුෂකම් තියෙන්න ඕන. ශ්‍රද්ධාව තියෙන්න ඕන. ශ්‍රද්ධාව මූලික සබ්බේ කුසල ධම්මා. ශ්‍රද්ධාව තමයි සියලු ගුණධම් වල හැදෙන්නේ. Confidence of faith is the foundation of all the wholesome activities explained by the Supreme Lord. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාව තමයි සියලු ගුණධම් වල හැදෙන්නේ. එක පැත්තකින් ශ්‍රද්ධාව අනිත් පැත්තෙන් සත්පුරුෂයන් වෙන්න ඕනක. ඔබ සත්පුරුෂයෙක් වෙන්න ඕන. සත්පුරුෂයෙක්ද කියලා බලන ප්‍රධානතම සලකුණ තමයි කෘතඥතාවයේ පළමුව සැලකීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේවලං කේසා භික්ඛවේ සත්පුරුෂ භූමේ යදිනම් අරඤ්ඤතනත වේදී. මුළුමහත් සත්පුරුෂ දහම කියලා කියන්නේ කලමුණ සැලකීම කියන කාර්යය. පරිණ අඳුරනේ මේක හොඳට මතක තියාගන්න. මේක නම් ආමතර කරන්න එපා. සත්පුරුෂ කෙනෙක් වත්නේ සැලෙනවත් කෙනෙක් වත්නේ ඔබ ඉදිරියට යන ඩොල්. එහෙම ගියෝගෙත් තමයි ඔබ දුර ගමනක් යන්න පුළුවන්. නැත්නම් මගදී පොතන හෝ දැනකදී මේ ගමන අවසන් වෙනවා. අපිට ජයග්‍රහණ ඉලක්ක කරා යන්න පුළුවන් කමක් නැහැ. එකාතකින් ප්‍රසක්තිතාවය අනිත් පැත්තේ ශ්‍රද්ධාව. අපේ හිතවත් හාමුදුරු කෙනෙක් බොහොම අධ්‍යාපනින් දිනු වෙච්ච ඉහළම හාමුදුරු කෙනෙකු වෙන්නේ. මම දවසක් ඇහුවා හාමුදුරනේ ඔබ වහන්සේට ගුරු හාමුදුරු සැලකුවද කියලා. ඒ හාමුදුරු කිව්වා ඔව් තම ගුරු හාමුදුරු මට සැලකුවා. මගේ සිරුර මැටිය කරට දැම්මා. උදේ 4:00 දොරට ගැහුවා. කොහෙන්ද වෙන මොකද්ද? සිරුර මැටිය කරට දාපු නිසා මට සිව්පස්සෙ හම්බුණා. උදේ දොරට ගහනවාදී කරපු නිසා මම හන්දට පාඩම් කරලා ඉගෙන ගත්තා. වෙන මොකද්ද? කොහෙන්ද මට? මට ලොකු මහන්දර හොඳට සැලකුවගේ. මොකද කරන්නේ ලොකු මහන්දර? සිවුරු පටිය කරට දාපු එකයි උදේ හතරක් මාරට දොල් කඩු කරපුනේ. එකක් දෙකක් කඩු වල බලන්න බැරි නම් සැරමණු වචනේ කියලා දොරට පයින් ගන්න නැහැ. ඔන්න සැලකුවද? ඒ නිසා පොඩි හාමුදුරුවනේ අපිට කවුරුවත් සැලකුවේ නැහැ කියලා කියන්න බෑ කියන්නත් එපා කවදාවත්. අපට ලබා දෙන්න පුළුවන් වටිනාම දේ රජකම වගේ රජෝටුන්න වගේ එකක් අපිට දීලා තියෙනවා. මොකද්ද ඒ? තමයි මේ සිවුර නේද? බලන්න කොච්චර වටිනවද සිවුර දාපු මොහොතේම අපට අපේ අම්මල තාත්තල වැන්දා පන්සලේ ඔබ කොහොම දායක වැන්දා එයන් පූජා කරන්න පුළුවන් ලොකෝම පිරිසර අපට පූජා කළා අපේ කම්මෝ දෙක අරල වැන්දා. බලන්න මීට වඩා සැලකිලක් තියෙනවද? පන්සලේ ඉන්න ලොකෝම දායක මාත්‍යගේ නම් ඔක්කොම කටිය අපට වැන්ද. ලොකු හාමුදුර අපට පන්සලේ හොඳම කාමරයෙන් සූදානම් කළ දුන්න පොඩි හාමුදුරනේ වැඩ ඉන්න කියලා. එදා පටන් අපේ දායක හොඳින් නැක බලාගත්තා. අඩුපාඩු වෙන්නේ නැති පොඩි හාමුදුරනේ වෙච්ච එක හිතන්න එපා. ඊට වඩා මට වා කියන සැලකට තියෙනව නේද? අන්න ඒ ශක්තිය අරගෙන අප සත්පුරුෂ සදහම ශ්‍රාවකයන් විදියට අප මේ ආධ්‍යාත්මික ගමනේ ඉදිරිය බලා පියවර තැමිය යුතු ඇත. අන්න ඒ සත්පුරුෂ සම්බලන ප්‍රධානතම ලක්ෂණය අපි ජීවිතය තුළ දිනපතාම ක්‍රියාත්මක වෙන්නට ඕන. එමකට ඒ තමයි උදේට ආන්දරින්ම අවදි වෙන්නට ඕන. උදේම අවදි වෙන්නට ඕන. පුළුවන් නම් පන්සලේ ලොකු මහන්තුරන්ට කලින් අවදි වෙන්නට ඕන. ලොකු මහන්තුර වයස නම් පාන්දර නැගිටලා ලොකු මහන්තුර නැගිටින්නත් කලින් පන්සලේ මූලික ටික අමතලා අතුපතු ගාන පිරිසුදු කරලා තියන්නට ඕන. ලොකු මහන්තුර අපි ගැනීම තාම කරුණාවෙන් අපට ආශිර්වාද කරනවා. අන්නේ ආශිර්වාදයේ තමයි පොඩි ආන්දරණේ ඔබට ජීවිතයේ දිගු ගමන යන්නට හේතු වන ප්‍රධානතම කාරණේ. උදෑසනම අවදි වීම, මළු පෙත්මන් හැමදේම බුද්ධ වන්දනා කියන කාරණේ. ටික වෙලාවක් හරේ ඒ උදේට බුදුමන්නේ ගොනක් විනාඩි කිහිපයක් හරේ. ශ්‍රී ලංකාවෙන් බික්ස් පිරෙච්ච බික්ස්ව අධ්‍යාපනයේ ඉගෙන ගිහිල්ලා කොහොමද ගුණ දහමෙන් පෝෂණය වුණේ කියලා අපි රටේ හිටිය වයෝවෘද්ධ බික්ෂුන් වහන්සේ කෙනෙක් කාරණයක් සඳහන් කරනවා. මේක ඉතාම ඉහළ මට්ටමේ අධ්‍යාපනික ග්‍රන්ථයක සඳහන් වන ශ්‍රී ලාංකේය භික්ෂුවගේ ශික්ෂණය ගැන තියෙන අනගිතම පාඩමක්. එමකන්ද ලොකු හාමුදුරු කෙනෙක් කියනවා, මගේ බෝධ උන්නාන්සේ උදෑසන අවදි වෙලා මළු පෙත්මන් ආදිය අමදෙනවා. වැහි දවසක් වනෝදී ඔළුවට තුවා කෑල්ලකුත් දාගෙන මේ පොඩි නම බුදුමැදුර බෝමළුව චෛත්‍ය මළුව අමදෙනවා. ඒගොල්ලෝ තියෙන පරමලස්තරණ මගේ ගෝලනම අස්කල්ල මොනකට හොදගෙන ඇවිල්ලා බුදුන් වැඳලා මට වැඳලා මේ උනාසේ දානේ වළඳලා මට දරුසරි කියලා දාපලා විහාර ස්ථානේ පිට වෙලා යනවා. මේ පිට වෙලා යන උනාසේ අහවල් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය අසවලා කියන මේ කවුද මේ පොඩි උන්නාන්සේ? විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්යවරේ. මහාචාර්යකම තියෙන විශ්වවිද්‍යාලයේ පන්සලේ දෙන්නේ පොඩි නම් වන්න පොඩි හාමුදුරනේ අපේ අධ්‍යාපනයේ පරමාර්ථය. එනිසා ඉදනම් අරගෙන අමදින අපේ දෑත හරි ලස්සනයි. ඒ අපේ හිත හරි ලස්සනයි. අන්නේ ලස්සන හිතින් තමයි අප පිරිසුදු සිතින් තමයි අප මේ අධ්‍යාත්මික ගමන මගෙහි ජයග්‍රහණ ඉලක්ක කරා හසුපල යනට අප දන්නවා අප මොන දීපුව අපට මොන ගැසීච්ච හොඳම යාඳුව හොඳම සත්පුරුසය සරසවි ඉහි මධ්‍යවෙන ලැබුවා ය විශ්වවිද්‍යාලවල මහාචාර්ය වෙච්ච බොහෝ ආමුදුරුවෝ අදට මේ කාර්යය ඉලෙසම කරන පොඩි කඳන්. ඒ නිසා අපට ඉදිරියට යන්නට කෙටි මාවත් නැහැ පොඩි කඳුරුනි. මේ ගමනම අපි යන්න ඕන. සත්පුරුෂකම් හදවතේ දරාගෙන සැනෙව ශ්‍රමයන්සේ අප ගුණනුවණින් පෝෂණය වෙන්නට ඕන. අන්නගේ ජීවිතය අපට හැබෙවින්ම ආශිර්වාදයක් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන සෝභමාන භික්ෂුව බිහි වෙනවා. භික්ඛෝ භික්ඛවේ වියන්තෝ විනීතෝ විසරදෝ ධම්මදරෝ ධම්මාන ධම්මකටි පාණ්ඩෝ සංඝමි සෝභේදී. වියන්තෙන් විනීත විසරද ධර්මදර ධර්මාන ධර්ම ප්‍රතික්‍රම භික්ෂුව මේ සංඝ සසුන සෝභමාන කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සනසසන සෝභමාන කරන විසු මහන්සර වෙනට ඕන අපි. අපේ මේ ශාසනය බබලන්නට ඕන. අන්නේ බබලන ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම ගැන අප උපරිම විශ්වාසය තියනට ඕන. බුදුරජාණන් වහන්සේ පිරන්තෑවත් මගේ බුදු සමිදු යලෙදෝ තවද මගේ ලෝකයේ තුල ජීවත් වනු ඇත කියන විශ්වාසයෙන් හටු කරට ඕන. ඒ සරණ මුගලන් ආදී ආර්ය මහසතුරු වහන්සේ මේ මොහොතේ මගේ ජීවිතය තුළ ජීවත් වනවා කියන විශ්වාසය ඇති කර ගන්නට ඕන. බුද්ධ ධර්ම සංවිධානය දරවන කෙරේ අපරිමිත සැනසීම ඇති කරගෙන පොඩි සම්දුරණී අප මේ ගමන යනකොට අපට මේ ජීවිතය ආශිර්වාදයෙන් වෙනවා. අන්‍ය ආශිර්වාදයක් සහිතව අපට බොහෝ දුර ගමන යන්න පුළුවන්. අපට අනුපාඩුම් තියෙන පුළුවන්. අපට පොත්පත් පාඩම් කරන ප්‍රතිඋපලන්දා තියෙන පුළුවන්. ඒ වුණත් පොඩි හඳුන්නේ හොවා හරියනවා. කලක් යන අපට හොඳට සිලිතේ පිළිනනවා. වචන අපුරු ශබ්ද කටපාඩම් කරන හොඳට. එක භාෂාවක් මේ භාෂා කීපයක් අපට පුළුවන් වෙනවා කාලයක් ගන්නදී. කඩහඩේ දෝෂ තියනවා නම් ඒ වඩු වෙනවා. රූප සම්පත්‍ය අඩුපාඩුකම් කියන රූපය ලස්සන වෙනවා. අපට ලස්සන මිතුරන් මොන කියනවා. හොඳ කල්යාණ මිත්‍රයන් අපේ ජීවිතේ ළඟා වෙනවා. හොඳ මේ මිනිතුන් සැදෙනවත් අය මාරු දෙකය අපට මොන කියනවා. අපේ ලෝකයේ හොඳම තැන අප වෙනේ නිර්මාණය වෙලා තියෙනවා. මුළු ලෝකයක් පොඩි මහඳුරනේ ඔබ වහන්සේලා සුදුසන් වෙලා එනතුරු ලෝකයෙන් තුල මඟ බලාගෙන ඉන්නවා. ඔබ අසරණ නෑ. ඔබට රැකවරණයක් තියෙනවා. ඔබ බලා ගන්න ඔබ ආරක්ෂිත කරගන්න විතරක් නෙවෙයි ඔබ ආදරෙන් රැකවරණ ගන්න පිරිසත් මුළු ලෝකයෙන් තුල සිටින බව අමතක කරන්න දෙන්නවා. හැබැයි ඔබේ සඳහා සුදුසන් වෙන්නට ඕනේ. ඔබේ දර්ශන මාත්‍රයම ඒ සඳහා උපකාරයක් වෙන්නට ඕන. එදා උපදෙස් පරිපරාජිකයන් සරුත් මාඳුරු සත්‍යගමි සීව මහමග යන ගමනේදී උන්වහන්සේට කවුද මුණගෙන උනේ? උන්වහන්සේට මුණගෙන උනේ අස්සජි හාමුදුරුව. අස්සජි හාමුදුරුවන්ගේ දර්ශන මාත්‍රයම සරුත් මහින්මන්ගේ සිතෙහි ප්‍රසාදයක් ඇති කළා. ස්වාමීන් වහන්සේගේ දර්ශනය හරි ප්‍රසන්නයි. ඉඳුරන් සංසුන් සංවර ඉඳුරන් ඇති කෙනේ. ඔබ වහන්සේගේ ගුරුවරේ කවුද? මෙතන සංවර සීලී ජීවිතයක් ගත කරන ඔබ වහන්සේ පිළිපදින දහම මොකද්ද? ඒ දහම මට කියා දෙන්න කියලා අර අප්‍රසන්නානං වා ප්‍රසන්නය, ප්‍රසන්නානං වා වියෝ භවය කියන දැන් මේ නොපැදෙනෝන්ගේ පැහැදීම ඇති කරගෙන පැහැදෙනෝන්ගේ පැහැදීම වඩා දියුණු කරගෙන එන්න මේ ප්‍රසාදජනක සිතුවිලි නැති උරු. ඒ නිසා පොඩි හම්බුරනේ අපි බණ කියන කලින් අපි වචනයක්වත් කියන කලින් අපේ ගමන් විලාසයම ඒ දෙස බලන අයගේ සිත් සතන් සනසාලන දහම් අනිවිඩයක් වෙන්නට ඕන. අපේ ගමන් විලාසයම එයාගේ හදවතේ තියෙන දුක් සංතාප දුරලන මන දර්ශනයක් වෙන්නට ඕන. අපේ කාරුණික බැල්ම එහුම්කන් දීම සාවධාන එහුම්කන් දීමම එයාගේ ප්‍රශ්න වලට බාහ්‍ය උත්තර දෙන උපදේශනයක් වෙන්නට ඕන. ඒ නිසා පොඩි හඳුන්වන්නේ සංවර සීලිය මහමග වඩිනකොට බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා ඉන් මහන් කරගන්නවා. බස් වලට යකින් පොඩි හාන්දරණී සිවුර ලස්සනට හදාගෙන පිළිවෙලට ළඟ බලාගෙන ඉන්නට ඕන. අවශ්‍ය තැන් විතරක් ඈත බලලා බස් එක බලලා සංවර සීලිය මගතුටියේදී හැසිරෙන්නට උත්සාහ ගන්න. ඒක බොහෝ දෙනාට යහමදක් නිසියෙත් වෙනවා. ලෝකේ බොහෝ දෙනෙක් අද ඉතාම දුකින්ට මිනිමින් ප්‍රශ්න මැද්දේ මානසික ප්‍රශ්න මැද්දේ අන්න එහෙමයි දෙන්නේ. අපේ දර්ශනය මහා ඔසුමක් සැනසීමක් වෙනවා. ඒක තමයි කියන්නේ සමනානන්ද දර්ශනම් ඒතම් මංගල මුත්තමන් කියලා. සංගත සීලී සමනයන් වහන්සේලාගේ දර්ශන මාත්‍රයක් උතුම් මංගල කාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේකයි. අපි ඒ වගේ සංවර සීලීව මහමග වඩිනකොට එදා අර බුදුරජාණන් වහන්සේ වඩින මග දැකපු ඉසා ගෝතමිකයෝ වගේ නිබුද්ධානෝන සාමාජා නිබුද්ධානෝන සෝබිතා අනේ මේ දරුවා හදපු අම්ම තාත්ත දෙන්නා නිවී සැනසෙනු අය නේද කියලා එයන් අප ගැන සැනසීමට පත් වෙනවා. අපේ අම්ම තාත්ත දෙන්නට ආශිර්වාද කරනවා. ඔබ වහන්සේල හොඳට ඉන්න හැම මොහොතකම ඔබේ ආමට තාන්තරත් පින් වැඩෙනවා, ආශිර්වාද ලැබෙනවා. ඔබ වහන්සේලාගේ ගුරු මහන්තුන්ට ගෞරවය හිමිනේ. ඇයි ඔබ වහන්සේලියම සංවර කළේ ඒ ගුරු මහන්තුරු? ඒ නිසා අපේ හැම චර්යාවක්ම අපේ අම්මට තාත්තට බලපෑමක් ඇති කරනවා. අපේ ගුරු මහන්තුරුන්ට බලපෑමක් ඇති කරනවා. ඒ නිසා එක පැත්තකින් ප්‍රසන්නතාවය, අනිත් පැත්තෙන් ශ්‍රද්ධාවත් දරාගෙන අප මේ සසුන් මගේ ඉදිරිය බලා අධ්‍යාපනය වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් අප කෙමෙන් පියවර ඇදිය යුතුයි. ඔබ ජීවිතයේ බොහෝ ගමනක් ඉදිරියට යන්නට ඕන. ඉතින් අවුරුදු 25-30 යනකොට මේ පොඩි හාමුදුරුවෝ ඉගෙන ගියාගෙන අඩුම වාසනික ලෝකයේ රටවල් 15කවත් වැඩ සිටින ධර්ම දූතයන් වහන්සේලා බවට පත් වෙනට ඕන. භාෂා කීමකින් බණ කියන ලෝක ප්‍රකට ධර්ම දේශකයන් වහන්සේලා වෙන්නට ඕන. ඔබේ ඉලක්කයක් තියෙනවා. ඔබේ ඉලක්කය හරහා දෙකින් දෙක පියවර තමන්ට ඕන. ඒ මහා දුර ගමනක් යන්නට තියෙන පළවෙනි පියවර තමයි මේ සද්ධාව. දෙවෙනි පියවර ප්‍රසන්නතාවය. ඔස්සේ මේ ගමන අපේ කෙමෙන් කෙමෙන් අධ්‍යාත්මික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ධර්මඥානයෙන් ප්‍රසන්න වෙලා මේ ගමන අප ඉදිරියට යන්නට ඕන. ඉතින් ඒ ස්ථාවරට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිර සම්පත් සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. දුක්ඛං පදන්තාච නිදුක්ඛං පයං පදන්තාච නිබ්බයං සෝමුඛං පදන්තාච නිස්සෝකං වන්තෝ සම්බේ පිපාදිනෝ දුකින් තෙලෙන සද්දි දුකින් නේදත්වා බියෙන් තෙලෙන සද්දි බිය නැති වෙත්වා සොහින් තෙලෙන සද්දි සම්නස් වෙත්වා නිතින් මේ අමසත් සුවපත් වෙත්වා නෙත සන සිල්ල බුදු හිමි රුව දෙහි මය ගත සන සිල්ල බුදු හිමි අට වැඳීමය සිත සන සිල්ල බුදු හිමි ගුණ සිතීමය බබ සන සිල්ල හිමි ගත් මග ගැනීමය